ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගබ්බං කුබෝවතා සම්බම්මං රාවස්සෝ සුනන්තෝ සංගෝ මුක්ඛබං ධම්මස්සවන කාලෝ අයං භබන්තා ධම්මස්සවන කාලෝ අයං භබන්තා ධම්මස්සවන කාලෝ අයං භබන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අම්මේ සංඛාරානි සුසති අදා පඤ්ඤාය පත්තති අත නින්දින්දති දුක්ඛේ සමංගෝ විසුන්ධියා සම්මේ සංඛාරා දුක්ඛාදී යදා පඤ්ඤාය පස්සති අත නින්දින්දති දුක්ඛේ සමංගෝ විසුන්ධියා සම්මේ ධම්මානප්පාති යදා පඤ්ඤාය පස්සති අත නින්දින්දති දුක්ඛේ සමංගෝ විසුන්ධියාති සද්ධාවන්ති ලෝකාවුරු ආග්නිවත් අරිහත් සම්යක් සම්බුද්ධ සරුවක් නිරාජෝත්තමයන් වහන්සේ විසින් ධම්මපදයේදී දේශනා කරදාරා ඇති ගාථා තුනක් මේ ධර්ම දේශනයේ සඳහා මාතෘකා කරන් දෙන්නේ. ආපත දසදහසක් අතර වාසයේ දෙවියන් ගම්මයන් මේ ධර්ම දේශනයේ සවන් දෙත්වා කියලා මුලින් ආරාධනා කළා. සැබවින්ම සතේකට පෙර අභාවක් ප්‍රාප්ත වූ සද්දුණවත් සීලවතී පිරිස් මාතාවද මේ ධම්ම දේශමක සවන් දෙත්වා කියලා නැවත ආරාධනා කළා. ධර්ම දේශනාවේ පරමාර්ථය ඒ මෑණියන්ට පින් සැලන වීමයි. නිසා ධර්ම දේශනාව ඊට අදාළ වන හැටියට අනිත්‍යතා ප්‍රතිසංයුක්ත වූ නිදර්ශනා ප්‍රතිසංයුක්ත වූ දේශනාවක් වශයෙන් අපි තෝරගත්තා. ධර්ම දේශනාව කියන්නේ නුවණට පිළිසීමේ දොරටුවක්. ධර්ම ශ්‍රවණය කියන්නේ නුවන් දොරටුවක්. ධර්ම සංයමය නම් නුවන් දොරටුවක්. ධර්ම සම්මාසනය නුවන් දොරටුවක්. ධර්මයේ තනුව භාවනාව පිළිවීම නුවන් දොරටුවක්. ධර්ම දේශනාව, ධර්ම ශ්‍රවණ ආදිය නුවන් දොරටුවන්නේ භාවනාවක් වැඩෙන්නේ ඉතිදී. දේශකයන් වහන්සේට ධර්ම දේශනාව පැවැත්වීමේදී සේකියා ශික්ෂාපද 16ක් ඉදිරියට නගා ගන්නට ඕන. සේකියා ශික්ෂාපද 16ක පිටා ධර්ම දේශනාව කළ යුතු වෙන එක කීලයයි. ඊළඟට දේශකයන් වහන්සේ කර්ම පහක් අනුෂ්ඨාන කරගත යුතු වෙනවා. ආමුකෝගේ පතන් කතේස්සා, පරියාය දස්වාදී පතන් කතේස්සා, අනුත්තේතම් පටිච්ච කතං කතේස්සාමි නේ ආනුසංතරෝ කතං කතේස්සාමි අත්තාගංච පරන්ත අනුකහච්ච කතං කතේස්සාමි කියන මේ කර්ම පහ අනුෂ්ඨාන කරගත යුතු වෙනවා. එවාගේම දේශකයන් වහන්සේ ධර්ම දේශනා ආසනයට නැගී වසපෙතු නොගලා උඩතුම නොගලා අත්තපාද මුඛ විකාර නොදක්වා සමා දේශන ධර්ම සදයක් පාසා සතිය පිහිටුවාගෙන කම්මස්ථාන සීලයෙන් දේශනේ කරපිළිපි. එනිසාම දීගණිකායේ මහා පතුපාඨාන සූත්‍ර අටකතාවේ සඳහන් වෙනවා කම්මස්ථාන විදින්මුත්තාහි ධම්ම දේශනා නාම නැති කර්මස්ථානයේ තුර ධර්ම දේශනාවක් නම් නැත. ඒ විදිහේ දේශකයන් වහන්සේ කම්මස්ථාන තීර්ථයෙන් දේශනාව පවත්වනවා නම් මහසේට ඒක නුවන් දොරටුවක් වෙනවා. සමහර විට දේශකයන් වහන්සේට මේ දේශනා ආගමේදීම මාර්ගඵල අවබෝධයට හේතු වෙනවා. ශ්‍රාවක පිරිසට තේමයි ශ්‍රාවක පිරිස කර්මස්ථානයේ කිරීමේදී සමාධිගත වූ වාක්‍යයෙන් දසවන් නමාගෙන ධම්ම සීතු වෙනවා. අක්ඛීපත්වා මනසිකත්වා සම්බන් ඒතසෝ සමන්නා පරිත්වා ඕත්තේසෝ ධම්ම සුනාති. මේ ශ්‍රාවක පිරිසට කරතිවතු ආකාරයේ මහදා වදාළ දේශනයක්. අක්ඛීපත්වා ධම්ම සුනාති. පාපකෝවක ගණනාවකින්වත් හාත නොලැබෙන ලෝය ලෝකවා සුවගෙන දෙන මේ අතුරුකම් බුදුගණ පදය මට අත්‍යවශ්‍යයි. මගේ දුක්ගිනි නිවාගන්න, මගේ කෙලෙස්ගිනි නිවාගන්න, අතර සතර ආපායවල වහගන්න, සදිව ලෝක දුර ඉවර කරගන්න, ඥාන මාර්ගපා ලබන්න මේ ධර්මයේ මට අත්‍යවශ්‍යයි කියලා ධර්මයේ අවශ්‍යතාව ධර්මස්සංගය ධර්මපාමිත්‍ය දිනුවාගෙන දැන ඇසිය යුතුයි. මනසිකාර්ථවා ධම්ම සුනාති කියන්නේ දේශනා කරන ධම්ම පදයක් පාසාම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඒ දෙවියන් කුසල විසරකේ යොමු කරමින් නැවත නැවත දේශනාවකම සිට ලතු කරමින් ධම්ම ඇසිය යුතුයි. සම්බල් හේතස සමන්නා හරිත්වා ඒ ධම්ම පද එකක්වත් අතතේ යා නොදී දිලිහි යා නොදී මුතුවෙලා මෙනෙහිලා ගොතා ගන්නවා වගේ දහම් පද සිතට ඇතුළත් කරගන්නමින් බණ ඇසිය යුතුයි. ඕමක සෝතෝ ධම්ම සුනාති. වාකිතේ නොබලා උදවිම නොබලා හත්පාද විපාර නොදක්වා සමාධිගත වූවාක්මෙන් තැන්පත් වී දසවන් නමාගෙන සතියෙන් සම්පජඤ්ඤයෙන් ධම්ම ඇසිය යුතුයි. මේ විදිහට ධර්ම ශ්‍රවණය කිරීමේදී භාවනාවේ තිනක් වැඩෙනවා. හේතු වාසනා සම්පත් තිබුණා නම් මාර්ගඵල අධිගමනයේ උපනිෂදයේ වෙනසේ ධර්මදේශනයක් පැවතුණා නම් ඒ ආසනයේදීම මාර්ගඵල ආબોධයට පවා හේතු වාසනා වෙනවා. ඒ කෙසේ වෙතත් අප දෙපාර්ශ්වයෙන් ධර්මදේශනාව තුළින් ධර්ම ශ්‍රවණය තුළින් අර සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම මණ්ඩලයක් වැඩෙන බැවින් කවදා හරි සමා බලාපොරොත්තු වන රහත් ගෝධිපතේ ගෝධි අභිසම්බෝධි කෙනෙකුන් ගෝධියානෙකින් සතර මඟ සතර ඵල සාන්ත නිවන අවබෝධ කර ගන්නට මේ දේශනේ මේ ශ්‍රවණේ හේතු වෙනවා. එනිසා අප මෙතකින් මේ බලාපොරොත්තු වන ධර්ම දේශනාව තුළින් අත්පත් කරගන්න ලැබෙනා වූ කුසල සම්භාර ධර්මය අභාවාත්‍රාත් වූ සද්ගුණ වාසීනති පිරිස් මාතාවතේ කාන්තින් අත්පත් දේම එතුමියගේ ධර්මඥාන භාවනාඥාන ජාති ජාතියේ මුදුන් පමුණවා ගන්නට මේ ධර්ම දානමේ තිනත් හේතු වේවා. මතු අනාගතයේ ත්‍රිවිධකේ කාර්යව ත්‍රිවිද්‍යා ලාභීව සක් අවිඥා ලාභීව සීපිලිසිඳා ඥාන ලාභීව රාත්‍රිය බෝධ්‍යානෙකින් මේ මාතාවත අමා මහ නිවන් සුව අත් වේවා. අපට මේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ මේ කුසල අනුභව බලයෙන් විවලාපරෝත් වන සාසනික පරමාර්ථයන් ਸਰව ප්‍රකාරයෙන් සඵල කරගෙන ජනව ජනගෙන ජෝති ජෝති පරායනව සතු බෝධ්‍යානයන් සාක්ෂා කර ගැනීම දක්වා හේතු වාසනා වේවා කින සතුන් සිත් දරාගෙන ධර්ම දේශනාවේ සවන් දෙමු. ලෝකාග්‍රහු සම්මා සම්බුදුරජාණන් වහන්සේ සරත් නෝර ජේතවන මහා විහාරයේ වැඩ සිටින දිනක වත් අවසානයේදී ස්වාමීන් වහන්සේලා පන්සීය කණ්ඩායම් තුනක් වැඩිය. මේ තුන් පිරිසම එක දවසක් වාඩි වෙලා තියෙනවා. මේ පන්සීයක් බැගින් සිටිය ස්වාමීන් වහන්සේලා බොහෝ ශ්‍රද්ධාවෙන් සසුන් ගත පරිදි ගුරු ඇසුරේ අවුරුදු පහක්ම ධර්මයෙන් ඉගෙනගෙන භාවනා කමඨාන සදාරාගෙන දුරස්ත ප්‍රදේශවල ආරණ්‍ය සේනාසනයන්නේ තුන් මාසයක් භාවනා ලැබුවා. ඒ තුන් මාසේ පුරාම උන්වහන්සේ බලාපොරොත්තු වූ භාවනා රැදීමෙන් අර්ථත්වේ සාක්ෂාත් කරගන්නටයි. නමුත් මේ තුන් මාසයේ ඇතුළත බලවත් උත්සාහයෙන් උද්‍යෝගයෙන් අප්‍රමාදව භාවනා වැඩ නමුත් ස්වාමීන් වහන්සේලා 1500ක් නේ 500 දෙකින් ඒ ස්වාමීන් වහන්සේලා සමූහයට විභාගණයක්වත් විදර්ශනා ඥාන ආලෝකයක්වත් උපදවා ගන්න බැරි වුණා. නැවත අවසානයේදී ජේතවනාරාමයේ තැනිනේ ඒ භාවනා කර්මස්ථානයේ පිළිබඳව නිවැරදි කරගන්න. භාවනා යම් කිසි අනිපාදයක් තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න වැඩිපුර කර්ම තෝරාගෙන නැවතත් අර යුද්ධේතයන් වගේ ඒ කෙලෙස් කෙලෙසුන් එක්ක සංග්‍රාමයක අයමත් ආරණ්‍යගත වෙන්න බලාපොරොත්තුෙන් තමයි වැඩි. බලමින්ම කන්තිියක් ස්වාමීන් වහන්සේලා ඉදිරියේ තැවිල්ල ගන්ධරැතියා හිටිය ස්වාමීන් අපි මේ වස්වාන කාලේ අසවල් අසවල් විදියට භාවනා කමතාන් වැදුවා. නමුත් අපතේ භාවනාවෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. භාගතුන් වහන්සේ වෙත කැමිනිය අපට නැත. භාවනා කමතාන් පිළිබඳව පිරිසිදු කරගන්නයි. අනිත් 500 දෙකෙන් ස්වාමීන් වහන්සේලා දෙපිරිසක් ඒ වගේම කියන්නේ කියයි. මහපුතුන් වහන්සේ විසුන් වහන්සේලාට කමඨාන් දෙන්නේ පූර්ව වාසනාව පූර්ව උපනිශ්‍රේ බලලා. අතීතන්ත ඥාණයෙන් බලා වදාලා මේ විසුන් වහන්සේලා පෙර ජාතීන් හිදි යම් කිසි භාවනා කර්මස්ථානයක් පුරුදු කළ ඇති මොකක්ද කියලා. කලින්ම කතා කළ වික්ෂු කිරිසේ කාශ්‍යප බුදු සසුනේදී මේ වගේම 500ක් දෙන එකතු වෙලා අවුරුදු 20000ක් මහා නදම් පුරලා තිබුණා. උදාහරණයක් ගියේ ජීවිතයේ වැඩිම භාවිතා කළ තියෙන්නේ අනිත්‍ය සංඥා. අනිත්‍යන පස්නාව. දෙවෙනි කිරිතේ ඒ වගේම අවුරුදු 20000ක් කාසිය බුදුසසුනේ පැවිදිවි දුක්ඛාන පස්නාවක් ලැබුණා. තුන්වෙනි කිරිතේ එසේම කාසිය බුදුසසුනේ අවුරුදු 20000ක් මාර්ගයන් පුරමින් අනාස්ථාන පස්නාවක් ලැබුණා. මේක කාටදවත් දර්ශනයක් වුණා. ඒ පූර්ව උපනිශ්‍රේත අනුයි භාවනා සමතාලක් සාර්ථක වෙන්නේ. ඒකා පළමුවෙනි 500ක් දෙන වහන්සේට මේ පළමුවෙනි ගාථාවෙන් ධර්ම දේශනා කළා. දෙවෙනි පිළිසෙට දෙවෙනි ගාථාවෙන් තුන්වෙනි පිළිසෙට තුන්වෙනි ගාථාවෙන් ධර්ම දේශනා කළා. ඒ දේශනයේ දේශනාව කමලක් නොව භාවනා මාර්ගයක් දුන්නා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ තමග්ගෝ විසුද්ධියා. ධාතපද අතර අවසන් වෙනකොටම උන්මාත්‍යක් භාවනා වඩා ප්‍රතිඵලයක් නොලද ඒ 500ක් දෙන වහන්සේ මහා රහත් වහන්සේට. සම්මේ සංඛාරා දුක්ඛාති අදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ තමග්ගෝ විසුද්ධියා. දෙවෙනි පිළිසෙට ඒ ගාථා වැහෙනකොටම අත්‍යර උත්සාහයෙන් භාවනා වඩලා කිසිදු අධිගමයක් නොලබා සිටිනම ගාථා හතර පද අවසන් වෙනකොටම සීල 500ක් දෙන අවකන්තේ මහා රහත් භාවිතයි. සම්මේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ තමග්ගෝ විසුද්ධියා. තුන්වෙනි පිළිසෙට මේ ගාථා වැහෙනකොටම උමාත්‍යක් වැඩ භාවනා කමඨානි කිසිදු විශේෂ ආධිගමයක් ලැබේ නැත. මේ මොහොතේ ඒ 500ක් දෙන වහන්සේ මහා රහත් වහන්සේට ලෝතර බුද්ධජානන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී ගුණ මහිමය, එවැනිම සත්‍යාගේ මනුෂ්‍යානන් ගුණ මහිමය, බුද්ධෝ ගුණ මහිමය හොඳින් තේරුම් ගන්න මේ වාගේ අවස්ථාවන් ඉදී සිදුවම් වෙනවා. පළමුවෙනේ ගාථාවේ තේරුම සම්මේ සංඛාරා අනිච්ඡාති ප්‍රත්‍යයෙන් කටගන්න දැරින් සංකත සංඛාර ධර්මයක් යල් අනිත්‍යය කියා යදා පඤ්ඤාය පස්සති යම් විටක විදර්ශනා ඥානෙන් දපිද අත නිංගින්නේ දුක්ඛේ. ඒ දක්නා කෙනෙහි මේ පංචස්කන්ධ දුකෙහි කලකෙයි. ඒ සම්මග්ගෝ විසුද්ධියා මේ කලකිරීමේවත් නිර්විදාව විසුද්ධියේවත් සාන්ත නිවනට මාර්ගයයි. සම්මේ සංඛාරා දුක්ඛාදී හේතුන් හටගත් සියලු සංස්කාර දුක්ඛයයි කියයි. යදා පඤ්ඤාය පස්සති යම් විටක විදර්ශනාඥානෙන් දකිද අත නිද්දින්නකේ දුක්ඛේ ඒ දක්නා කෙනෙහි සංසත්කන්ද දුකෙහි කලකිරීම ඒ මක්ගෝ විසුද්ධිය එය විසුද්ධිය සංඛ්‍යාත නිර්වාණාභෝධයට මාර්ගය. සම්මේ ධම්මා අනන්තාදී යදා පඤ්ඤාය පස්සති සියලුම සංකත ධර්ම අසංකත ප්‍රඥාප්ති ධර්ම අනත්තයි කිය යම් විසින් විදර්ශනා ඥානයෙන් දකීද අත නිබ්බින්දේ දුක්ඛේ ඒතමග්ගෝ විසුද්ධිය එකල්හි සංචාත්තන දුකේ කලකිරීම ඒ නිර්විදාව කලකිරීම විසුද්ධි සංඛ්‍යාත නිර්වාණයට මාර්ගය. මේකයි ගාථා තුනේ කෙටි තේරුම. දැන් මෙතන අපට පැහැදිලි කරගන්න කරුණු රහසක් තියෙනවා. සම්පේ සම්පේ කියන්නේ අනවශේෂ නිර්දේශිත කියන්නේ කියන්නේ අනවශේෂක ඉතුරුවක් නැහැ. ස්තබ්ද සම්පේ අනවශේෂාත් ඉතුරුවක් නැහැ සියල්ල. කවර සියල්ලක්ද සංඛාරා සංස්කාර සියල්ල. සීල සංස්කාර. එතකොට මෙතන සංස්කාර කාරියකට බෑ පැහැදිලි කරගන්න යුතු කාරියක්. සංස්කාර. ඒ සංස්කාර කියන පදය ඒකෝන් හතරකට විසුද්ධි මාර්ගයේ විතර වෙනවා. සංඛාර කියන පදය. සංකත සංඛාර, අභිසංකත සංඛාර, අභිසංකරණ සංඛාර, කයෝගාදි සංඛාර කියන. සංකත සංඛාර, අභිසංකත සංඛාර, අභිසංකරණ සංඛාර, කයෝගාදි සංඛාර. තේරුම් අකරයි. එයින් මෙතන සංකත සංඛාර සියල්ල සම්පින්දණය කරගන්න වචනයක්. සංකත සංඛාර. ඒ කියන්නේ නිර්වාණ ධාතුව හැර නිර්වාණය කියන අසංකත ධාතුව. නිර්වාණ ධාතුව හැර ඉන් මේකේ තියෙන ලෞකික ලෝකෝත්තර සියලුම චිත්ත ඡායක රූප ධර්ම සංකත සංඛාරයට වැටෙනවා. එතකොට චිත්ත 89 ඡායක 52 අපේසු රූප. හැබැයි මෙතෙන්දී අනිත් ඡායකය අනිත් ලක්ෂණයෙන් දැකිය යුතු බැවින් ලෝකෝත්තර චිත්ත ඡායක ධර්ම වෙන් කරන්න වෙනවා. එහෙමද ලෝකෝත්තර චිත්ත ඡායක ධර්ම විදර්ශනාට ගන්නේ නැහැ. ලෝකෝත්තර චිත්ත ඡායක ධර්ම 36ක් නිර්වාණය විදර්ශනාට ගන්නේ නැහැ. එනිසා ලෞකික චිත්ත 81 එකේ දෙන ඡායක 52 අතිසි. පරමාර්ථ වශයෙන් මේ කොටස් තුන. මේ වටින සංකත සංකාර. මේ සංකත සංකාර ඇතුලේ තමයි ඉති අර්ථ තුනම තියෙන්නේ. අභිසංකත සංකාර ඊළඟට අභිසංකත සංකාර කියන්නේ කළ කුසල අකුසල නිසා හටගත් විපාක චිත්ත ඡායක හා කර්මජ දූත. කුසල අකුසල කළ දැනීම හටගත් විපාක චිත්ත ඡායක හා කර්මජ දූත. මේවා කියන අභිසංකත සංකාර. මේවා සත්‍ය සංකාර වල පමණයි. අර සංකත සංකාරය සකේතිනික අචේතිනික සියල්ලක සාධාරණ වචනයක්. අභිසංකත සංකාරයේ වැටෙන්නේ සත්‍ය සංකාරල සමනක් ලැබෙන ධර්ම කොටසයකටයි. ඒ කියන්නේ ලෞකික විපාක 32යි, එයින් විපාක ඡායක ධර්ම 35යි, කර්මජ විරත 20යි. එන්නේ මේ ටිකට කියනවා අභිසංකත සංකාරය. කුසල අකුසල කළ බැරිම කටගත් දේවල්. අභිසංකරණ සංකාර තුන් යන්නේ අභිසංකරණ සංකාර කියන්නේ කුසල අකුසල චේතනා සියල්ලටයි. නම ලෞකික වාසියෙන් කුසල අකුසල චේතනා තියෙනවානේ 29ක්, අකුසල චේතනා 12යි, ලෞකික කුසල චේතනා 17යි 29යි. එන්නේ මේ චේතනා 29 කියනවා අභිසංකරණ සංකාර. ඒ කියන්නේ විපාක චිත්ත ඡායක ධර්ම සහ කර්මජ රූප උපදවන හේතු. අභිසංකරණ සංකාර. අයෝගාභිසංකාර කියන්නේ වීර්යයක නම. යම්කිසි ක්‍රියාවක් සඳහා ගන්න උස්සායයට වීර්යයට කියනවා අයෝගාභිසංකාර. ඒකෝ දැන් මෙතන සංකත සංකාරය කියනකොට ලෞකික සියලුම ධර්මයි. අභිසංකත සංකාරය කියවම ඒ සියල්ල මේ සංකත සංකාරයට ඇතුළත් වෙනවා. අදිසංකරණ සංකාරයත් සංකත සංකාරයට ඇතුළත් වෙනවා. අයෝගාද සංකාරයත් සංකත සංකාරයට ඇතුළත් වෙනවා. ඒතා මෙතන සත්‍ය සංකාරා අනිත්‍යයි කියනකොට අර ලෞකික සිත් 81ක් හේතන ඡායක ධර්ම 52ක් අටවිසි මූඛයන් තුනින්ම මේ ධර්ම සමූහය යනවා. තව සම්මුති වචනේ කියනකොට සම්මුති වචනේ කියනකොට මේ මහා අපලව මහා සාගරය ආමේව චන්ද්‍ර සූර්ය මණ්ඩල තාරකා ග්‍රහ ලෝක සතර ආකාය මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක හය බ්‍රහ්ම ලෝක 16 අරූප ලෝක 4 එවාගේම ජාති ක්ෂේත්‍ර දසදාස සත්වල ආඥා ක්ෂේත්‍ර නිර්ලක්ෂ්‍යා සත්වල විෂයක් ක්ෂේත්‍ර අනන්ත සත්වල යොකෝම අන්ති වෙන්නේ සංකත සංකාරයේට සම්බේ සංකාරා කියන කදී අපේ ආත්මය ගැන සංකීර්ණ කතා කරනකොට හේත් ලෝංගිය දස් සම්මස්නාඩ ඇතැති විඳුණු වක්තු වද අදම සාක්මාව ගලමු කෙලිය ඇලදිව පපමස බඩවැල්ල අතුන් ගාන නැතසුන වහර තසුන වහර බල ඉස්මල තිස්සෙන් කරන ලේ ගහදී මේ දෙතන කඳුළු උරුම තෙල කෙලසක සඳ මිදුළු මුත් කොටස් ඉස්ලික සම්ජය සංකාර ඒ වගේම චක්කු සෝත ගාන ජීව ආකාය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශා මේ ධර්ම ආයතන 12 එවාගෙන රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහ එවාගෙන ධාතු 18 ඉන්ද්‍රිය 20 ඔක්කොම කියන්නේ මේ කියන සම්මේ සංකාර පරිච්ඡේදය අපේ පරිහරණය කරන දේවල් මේ දේවල් ගොනවල් ඇලපොතු එවාගෙන ඇතිල කොටමෙන්ට එවාගෙන කෝප පිඟා එවාගෙන කැම බීම ඇඳුම් පැළඳුම් ඉලෙන්දල් ඔක්කොමයි කියන්නේ සම්මේ සංඛාරාදීන කදී. එතන සම්මුති වශයෙන් ගන්නකොට මේ සියල්ල සංඛාරාදීන කදී ඇතුළත් වෙනවා. මේ සියල්ල හේතුකෙන් හටගත්. හේතු සමවායෙන් හටගත් දෙදැනින් ඒවා සංකත සංඛාර. එතකොට මේ සම්මේ සංඛාරා අනිත්‍යදීන කදීට දුක්ඛදීන කදීට සම්මේ සංඛාරාදීන කදී සාධාරණයි. ඉරට කියන්නේ අනිත්‍ය ලක්ෂණේ දුක්ඛ ලක්ෂණේ දෙකම. ඊළඟ සබ්බේ ධම්මා අනාත්තා දිනතන සංඛාරා නොකිය ධම්මා කියලා පදයක් දේශනා කළා. මේක කියනවා තේරුවා. දෙන්නේ සබ්බේ සංඛාරා අනාත්තා කියන තිබුණා. නම් එහෙම නෙමෙයි අනාත්ත කියන පදයට ගැලෙන්නේ ධම්මා කියන වචනයයි. ඒ මතුසාද ඒ සංඛාරා ගැන හේතුයෙන් හටගත් දේ දැන් අපි දන්නවා. හේතුයෙන් හටගත් කියන සංඛාර. නම් ධම්මා කියන පදේ ඇතුළත් වෙන අසංකතයක. ඒ මොනවාද අසංකතය? දැන් නිර්වාණ ධාතුව අසංකතයක්. නිර්වාණ ධාතුවේ හැර තව අසංකතයක් තියෙනවා. ඒවත් කියන්නේ ප්‍රඥාවක් කියන්නේ. ප්‍රඥාවක් තියෙනවා. දැන් අපි සම්මුති වචනේ පාවිච්චි කරනවානේ. දැන් කන්නම් කර, මේදම් කර, සරණම් කර, දීපම් කර, කොණ්ඩඤ්ඤ මංගල සුමන හේමෙත සෝබත නොයෙක් නම් කියනවා. මේ කල්ප කෝටි අසංගණන් ඈත නම් එවගේම අපේ බුදුරජාණන් වහන්සේගේ නම කියන සරියුත් මොංගලං ආනන්ද කාශ්‍යප රාහුලාගේ මහෝත්ත්වයන් වහන්සේගේ නම කියනවා. එවගේම දුටු ජනන පරාක්‍රමබාහු එවගේම තවත් ඒ වගේ පාලි සිංහාදී නම් කියනවා. දැන් අද කාලේ වුණත් මේ දෙනාගේ නම් අපි භාවිතා පුජ්‍යල නාම. එවගේම කුරුසලත ආදීත නාම, යෝධනාලෝක නාම, මාර්ගෝක නාම එවගේම ගංගාවලක නම් භූමි පරිවර්ත නම් මේකේ නම් පාවිච්චි කරනවා. මේ පාවිච්චි කරන නාම සම්මුති මේවා අපි කියන්නේ ප්‍රඥාක් කියලා. ඒ එක එක භාෂාවකින් මේ මේ විදිහට පාවිච්චි කරනවා නම් ඒ පාවිච්චි කරන සම්මත දේවල් අසංගතයි. ඒවා හේතුවකින් හටගත් දෙන්නේ. ඒක අනිත්‍ය දුක්ඛ ලක්ෂණ පේන්නේ නැහැ. ඇතිවීමක් ඇතිවීමක් පේන්නේ නැහැ. දැන් දීපංකර කියන උතුම් නම කොච්චර කිව්වත් ඒක ගෙවෙන්නේ නැහැ නේ. අවසන් වෙන්නේ නැහැ. තවත් අනාගතයේ ලෝකදා බුදුරු පොල් ගණ පරණ වෙනම පාවිච්චි කරාවි. ඒක ගෙවෙන්නේ නැහැ. අනිත්‍යයක් තේරෙන්නේ නැහැ. අන්න ඒ වගේ ප්‍රඥාක්තිය අනිත්‍ය දුක් දෙකට ගැලෙන්නේ නැහැ. නමුත් ඒක අනත්තයි. අනත්තයි. එනිසා තමයි අර සංස්කාර ධර්ම සහ ප්‍රඥාති ධර්ම එසියල ධම්මා වෙන පදයට ඇතුළත් කොටේ සම්මේ ධම්මා අනන්ත ආදී දේශනා කළා. තුන් දෙවියන් දිහා සලකා බලන්නකෝ නෑ. අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණත්‍රය. අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ ලක්ෂණත්‍රය තමයි විදර්ශනා. නහි සීලවතං තේසු උපාද්‍යන්ති තථාගතා අට්ඨතර ඊංකද සම්බුද්ධේන ප්‍රකාශිතා. යතපතා ගාතාවක් මේ ලෝකේ ජනතාව සිල්ලුතුන් කොට ඥානාදී මාර්ගද සමුනුව දෙවොලෝ බමනෝ යවන්න සරුවක් යනවා බාරුණා නෙමෙයි. අකුරු අටක් ඇති පද තුනක් වටා දෙන්නයි පහරුණි. අනිච්ඡං දුක්ඛං අනත්තා. අනිච්ඡං අකුරු තුනයි, දුක්ඛං අකුරු දෙකයි, අනත්තා අකුරු තුනයි. මේ අකුරු අටේ ඇති පද තුන තමයි දේශනා කරලා තියෙන්නේ. මේකට කියනවා විදර්ශනා කියලා. මේකට කියනවා සාමාන්‍ය ලක්ෂණ. මේ සංස්කාර ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ. සාමාන්‍ය ලක්ෂණ කියන්නේ පොදු, සෑම දෙයකම පොදු සාධාරණ ලක්ෂණ තුන. සංස්කාරයන්ගේ පොදු ලක්ෂණ තුන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. එතකොට මේ පොදු ලක්ෂණ තුන අවබෝධ කර ගැනීම සඳහා තමයි සීල විසුද්ධිය, සීල සම්පත්‍ය අවස්ථාව, චිත්ත විසුද්ධිය, ඥාන සමාපත්‍ය අවස්ථාව. දිට්ඨි විසුද්ධිය නාම රූප පරිච්ඡේද ඥාන අවස්ථාව. සංකාරකරණ විසුද්ධිය නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධ බව අවබෝධ කරගන්න අවස්ථාව. මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය උද්‍යාවේ ඥාන අවස්ථාව. බංගානුපස්සනාව ඉන්නාට බංගානුපස්සන එවැගේම පාටිපට්ඨාන ආදීන නිබ්බිදා මුචිතාමිතා පරිසංකාන සංගන මේ ඥාන පරම්පරාව ආශ්‍රයවන්නේ නිමුනේ ලක්ෂණ තුන ආબોධ කර ගන්න. ලක්ෂණ තුන ආબોධ කර ගැනීම තමයි විදර්ශනාව. මේ ලක්ෂණ තුන ආයේ ආબોධ කර ගත්තා නම් කමාවන්නේ නැහැ. මක්නිසාද? අත නිබ්බින්දති දුක්ඛේ. ගාථා තුනේ මේ තියෙන අත නිබ්බින්දති දුක්ඛේ. මේ පංචස්කන්ධයේම නම දුක්ඛ කියන වචනේ. දුක්ඛ සංඛ්‍යාත පංචස්කන්ධයේ කෙරෙහි පංචස්කන්ධයේ නෙමෙයි දුක්ඛය කෙරෙහි අනුකීමකටපත් වෙනවා. නිර්විදාවටපත් වෙනවා, නැරීමකටපත් වෙනවා. ඒ නිර්විදාව, ඒ පරිපූර්ණීම අයිතිවන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට, අනුලෝම ශාන්තියට. ඒක මාර්ගෝ විසුද්ධිය. යේ විසුද්ධි සංඛ්‍යාත නිවනට මාර්ගයයි. නිර්වාණ ධාතුවර නම විසුද්ධි. විසුද්ධි සංඛ්‍යාත නිර්වාණයකදී මාර්ගය තමයි මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ ඇති වෙන මේ නිවිදා. පංචස්කන්ධ දුක්ඛය කියන කලකෙලි. ඒකෝ දැන් අපි සලකා බලනකොට වටිනවා මේ අනිච්ච දුක්ඛ අනාත්ම කොහොමද අපි ආબોධ කරගන්නේ? ඊටකාලේලා කාරණය යාවසිකාර්ය බුද්ධ ආගමේ හැරෙන කිසිම ආගමක කිසිම දර්ශනයකදී අනිත්‍ය දුක්ඛ අනාත්ම ආબોධ කර ගැනීමේ උපදේශයක් නැහැ. මේ ආબોධ නොකරගත්තොත් කවදාකවත් දුකෙන් මිදෙන්නේ නැහැ. මේ ආબોධ කරගත්ත කෙනෙක් කවදාකවත් දුකෙන් රැඳෙන්නේ නැහැ. මේ ආબોධ කරගන්නට උපාය මාර්ගය තමයි සීල සමාධි ප්‍රඥා වැඩි. සීලය, වාත සීලය, එවාගෙම ප්‍රවෘජිත අනගාරික සීලය කොටස් තියෙනවා. වාත්තේව සීලවන්තව හෝ පරිදිව අනගාරිකව සීලවන්තව හෝ සීල විසුද්ධියට පත්වන්න ඕනේ. ඒ සීල විසුද්ධිය කියන්නේ සමා සමාගම්ව ගත්ත සීලය අංග 8කින් සිවිසුද්ධව ආරක්ෂා වී තිබෙන්නට ඕනේ. මොනවාද මේ අංග 8? අකන්න, අච්චිද්‍ර, අසදල, අකන්නාස, උචිස්ස, විඤ්ඤුක්කසත්, අපරාමත්ත, සමාධි සංවර්ධනික. මේ කරුණ වලින් සීලය ආරක්ෂා වී තිබෙන්නට ඕනේ. මේකයි සීල විසුද්ධිය. අකන්න කියන්නේ සමා සමාදන්ව ගත්ත සීලය මුලින් අගින් එක භාගයක් නොකැඩී තිබෙන්නට ඕනේ. අකන්න. අච්චිද්‍ර කියන්නේ සමා සමාදන්ව ගත්ත සීලයේ මැදින් එක භාගයක් නොගිජී තිබෙන්නට ඕනේ. අසබල සීලය කියන්නේ සමා සමාදන්ව ගත්ත සීලයේ ඒ නියත ශික්ෂාපද කීපයක් නොකැඩී තිබෙන්නට ඕනේ. අකල්මාස සීලය කියන්නේ සමා සමාදන්ව ගත්ත සීලයේ තනින් තනින් තනින් ශික්ෂාපද නොවිදී තිබෙන්නට ඕනේ. මේ ලක්ෂණ හතරයි. බුද්ධ සීලය කියන්නේ කල්හාවට වහ නොවි සීලය රැකිය යුතු වෙනවා. ඒකනේ ලාභ සංකාර කීර්ති ප්‍රසංසා නම්බු නාම මේවා අපේක්ෂා කරගෙන සිල් දැක්ක එතන කෘෂ්ණාවට වහල් වූ සීලයක් කෘෂ්ණාවට යටත් වූ සීලයක් ලෞකික සම්පත් තථාගත සිල් රකිනා නම් ඒක කෘෂ්ණාවට යටත් වූ සීලයක් එහෙම නැතුව එළින්ම මාර්ගඵල නිර්වාණ ආභෝධයේ අපේක්ෂාවෙන් සීලේ පුරන්නට ඕනේ ඒක බුද්ධිස්ස සීලයයි විඤ්ඤාණ ප්‍රසන්නත අපරාමත්ත අපරාමත්ත විඤ්ඤාණ ප්‍රසත්ත විඤ්ඤාණ ප්‍රසත්ත කියන්නේ තමා රත්න සීලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පිළිගත් සීලය උන්වහන්සේලා සාදුක්‍යා සතුට වෙන සීලය උන්වහන්සේලා පුරන් ලද සීලය ඒ ඥානවන්තයාගේ ප්‍රසංසාවට ලක්වන හැදසනා සීලය විඤ්ඤාණ ප්‍රසත්ත සීලය අපරාමක කියන්නේ මේ සීලයෙන් මට මහේසාක්‍ය දිව්‍ය සම්පත මහේසාක්‍ය බ්‍රහ්ම සම්පත මහේසාක්‍ය මනුෂ්‍ය සම්පත මේව ලැබෙන්නට ඕනේ ලෞකික සම්පත්‍ය අපේක්ෂා කළා නම් එතන කන්නාවයි චිත්තයයි දෙකෙන් සීල ඉස්පස් වුණා පරාමාසනේ වුණා එහෙම නැතුව නිදිවම නිවාන ප්‍රාර්ථනාවේ සීලේ රැකීම අපරාමක සීලයයි මේ විදිහට අපලා සීලයක් ඇත්තේ සීලවන්තය සහත්ුණට කියයි. දරිතලාවක දාතලාවක කියයි. කැලෑරුවක කියයි. ඉරේපත්තානෙකට කියයි. භාවනාවක බින්දු ආරයක් ගන්න විට සමාධි වෙනවා. ඒ සමාධි කරගන්න සුදුසු පමණට අපලා සීලය සමාධි සංවර්ධනක සීලයයි. මෙන්න මේ කියන කරුණාවෙන් අපලා සීලය සීල විසුද්ධියයි. විෂුන් වහන්සේගේ සීලය සීලයන් අතරින් උතුම්ම සීලයනේ කෝටියක් සංවර සීලයනේ ඒක සතර සංවර සීලේ නමින් හඳුන්වනවා සාපිනෝක සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලය ආදීව පාරිශුද්ධ සීලය සහ ප්‍රත්‍ය සංසිද්ධ සීලය මේ සිව් ආකාරයෙන් විසුද්ධ වූ විසුද්ධ වූ උතුම් වාස තමුණා වූ සීලයක් ඇති සීලවන්තයා ඊළඟට සමත භාවනාවක දෙන්නට උනේ සීලයේ සමත භාවනාවක කාර්යවත් කරනවා ළමුන් තමගේ චරිතයට අනුරූපව භාවනා සමගාමීව තෝරගන්නට ඕනේ සමත භාවනා කියනවා හතරක් ඒ හතරෙන් ධ්‍යාන තියෙනවා ධ්‍යාන ලැබෙන භාවනා ධ්‍යාන ලැබෙන භාවනා ධ්‍යාන තියෙනවා එයින් ප්‍රථම ධ්‍යානයේ පමණක් ලැබෙන භාවනා 11ක් තියෙනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන පමණක් ලැබෙන භාවනා 3ක් තියෙනවා අතන ධ්‍යානෙ පමණක් ලැබෙන භාවනා සමතක් තියෙනවා. ඒ වගේම උපාත ධ්‍යාන සියල්ලම ලැබෙන කර්මස්ථාන තියෙනවා 11ක්. අරූප සමාපත්තු 4ක්. එින් දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බබ නිහරණ, ආහාරේ පටික්කුල සංඥා, චතුදාස් අවස්ථාන, අරූප සමාපatti. සියල්ල 40යි. මේ අතරින් දසපතනයක් දසසුභයක් කියන විස්සත් ආගතාසතිය ආනාපාන සතිය 22ක් බ්‍රහ්මවිහාර 4ක් 26ක් අරූප සමාපatti 4ක් කියන තිර අර්බනා කරලක්කාර කියයි බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති දේවතානුස්සති උපසමානුස්සති මරණානුස්සති කියන අටක් ආහාරේ පටිකෝල සංඥා දාත් මනසකාරක නෙමේ 10 උපකාර සමාධිය ගැන කර්මස්ථාන 10යි. සියල්ල අතලියයි. එයි දස අසුභයයි කායගත සතියයි කියන 11 පුළුවන් ප්‍රථම ධානයේ පමණක් ලබා. දෙත්ත අපරුණා මුදිතා තුනෙන් පුළුවන් පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානයේ පුළක් පමණක් ලබා. උපේක්ෂා බමනිරණයෙන් හතරවෙනි ධානයේ පමණක් ලබන්න පුළුවන්. ආනාපාන සතියෙනුත් දස කසනේ රූපාද ධ්‍යාන හතරම පහම උපදවන්න පුළුවන්. දස කසනේ අතුරින් ආපාස කසනේ පැවිදි නමේ අරූප සමාපatti හතර උපදවන්න පුළුවන්. ඒ විදිහට සමත භාවනාවේ පිළිවෙල. ඉතින් දැන් අපි බලාපොරොත්තු වෙන්නේ තෝනේ දැන් මේ කාලේ බොහෝ යෝගාවචනෝ ඉතා ඉක්මනින් නිවන් දකින පිණිස විදර්ශනා භාවනා කරනවා. ඒකත් හොඳයි. මත් නිසා විපස්සනා යානයේ ඒ භවනා මාර්ගය සමත යානික විපස්සනා යානික කියා මාර්ග දෙකක් තියෙනවා. සමත යානිකයාට ඥාන සමාපත් උපදවාගෙන විදර්ශනාට හැරෙන්න පුළුවන්. විපස්සනා යානිකයා අර ක්ෂණික සමාධියේ විපස්සනා සමාධියේ පමණක් පාදක කරගෙන විපස්සනා වඩා නිවන් ලබන. එය ඇතිකෙනෙ සුෂ්ක විදර්ශකය. සුෂ්ක විදර්ශකය. ඒ සමාධි වශයෙන් ධ්‍යාන වඩාගෙන විපස්සනා වඩාලා අකින උතුමන්නේ කියන්නේ සමතයානික. ඒක සමතයානික වශයෙන් අපි සලකා ගලුවොත් මෙන්න මේ විදිහට සැලැස්ම අද ලංකාවේ රාජ්‍යයේ දුම රටේ භාවිතාරය. පසුගිය වස්සාන කාලයේදී උරුමරාජවරු ඇඳුම් වලින් මේ සතුන් දෙකිය දිබවතෝ කාසවතෝ ඊළඟට මාර්ගකම් අනිත්‍යතෝ කියන මේ පදයෙන් ගන්නේ පංචස්කන්ධ අනිත්‍යයි අනිත්‍යන්තිකතාය ආදිවන්තකාය පංචස්කන්ධ අනිත්‍යා එනම් කියලා අනිත්‍යන්තිකතාය ඒ කියන්නේ ඉස්තර නැති බැරි ආදි අන්තවතාය මුලක් පදා ඇති බැරි මුල කියන්නේ උපදීම අග කියන්නේ නැතිවීම යන්තික ධර්මයක ඇතිවීමක් නැතිවීමක් කියන මුලක් පදා ඇතිනම් ඒක අස්තිරයි ඒක තමයි අනිත්‍ය ලක්ෂණය පංචස්කන්ධයේ පලෝකතෝති ජනාමියාගේ මරණයේදී පරිජනතෝ පංචස්කන්ධ පලෝක ධම්මා ඒ කියන්නේ උපදීම ිරීම දිදීම මේ අවස්ථා තුනෙන් කලුදේනවා නම් ඒකට කියනවා කලෝක ධම්ම ඒකත් අනිත්‍ය ලක්ෂණය පංචස්කන්ධයේ කලතෝති උපාද ජරාභංගේහි ජරාමියාගේ මරණයේදී ලාභාදීක ලෝක ලාභාදීක ලෝක ධම්මයේ පතරිතතෝ පංචස්කන්ධ කල ඒ කියන්නේ ජරා ව්‍යාධි මරණ තුනෙනුත් අතනෝ ධම්මිනු සරණය වෙනවා නම් ඒක තමයි කලතෝ කියන්නේ ඒකත් අනිත්‍ය ලක්ෂණය ඊළඟ පබංගුතෝ කලතෝ පබංගුතෝ සබ්බාවත් නිපාතිකාය සබාවේන කියන පරසේනෙට පබංග උපගමන සීලතෝ පබංගුතෝ ඒ කියන්නේ ස්වභාවයෙන් ස්වභාවයෙන්ම සාස්කාර දිදෙනවා උස්සාවයෙන් කියන්නේ පාප්‍රණයෙන් දිදෙනවා පාප්‍රණයෙන් දිදෙනවා ස්වභාවයෙන් දිදෙනවා නම් යන ඒකට කියනවා පබංගු ඒක අනිත්‍ය ලක්ෂණය ඊළඟට අද්වතු සම්භාවත් නිපාතිකාය කෙලභාවත් ච අභාවතෝ අභාවතෝ පංචස්කන්ධ අද්වව ඒ කියන්නේ හැම අවස්ථාවකට කටිද වේවා ඉදීමට ජරාවට ව්‍යාධියට මරණයට විතර නාමයක කටිද වෙනවා ඒ වගේම කෙලභාවයක් ඉතිර භාවයක් නැහැ යම් කිසි දෙයක ඒකට කියනවා අද්වව අද්වව කියලා කියන්නේ ඒකත් අනිත්‍ය ලක්ෂණය විපරිණාම ධර්මතෝ ජරාගේ මරණයෙන් සාපේ දේදා පරිණාමක පිටාය විපරිණාම ධර්ම. දිරියෙමි මරණයයි විපරිණාමයේ පැමිණෙනවා. ඒක තමයි විපරිණාම ධර්මයක අනිත්‍ය ලක්ෂණය. අසාරකතෝ අසාරකතෝ කියන්නේ දුක්ඛලතාය. සුඛ භංගනීතායක දෙක්කුවේ සුඛ භංගනීයනායක අසාරක. ඒකෙනි දුබල දැරි ගාක එළියෙන්නේ පහසියෙන් කඩන්න පුළුවන් බැවින් කැඩෙන බැවින් අසාරක තියෙනවා අසාර කියන්නේ හරයක් නැහැ කියන එක. හරයක් නැත්තේ මත්සාවක දිනෙන බැවින්. ඒකත් අනිත්‍ය ලක්ෂණය. ඒ වගේම සාස්වතෝ වදතක විභවතෝ විභවතෝ කියන්නේ විභව සම්භූතතාවය දිගට බරතාව විභව සම්භූතතාව විභව. ඒ කියන්නේ හේතුකින් හටගත් දැයි. විභව කියන්නේ මෙතන හේතුව. ඉඳෙන හේතුව. ඉඳෙන හේතුකින් හටගත් දැනෙන ඉඳෙන සුළු දැනෙන. එතන තමයි මම ගාන වෙනවා. ඒ විභවතෝ. ඒ විභවතෝ කියන්නේ කොටින්ම අනිත්‍ය ලක්ෂණය තමයි. සාතවතෝ. ආශ්‍රයයන්ට අරමුණු වන බැවින් සාතවතෝ. සංකතතෝ සංකතතෝ කියන්නේ සැබවින්ම හේතුයෙන් හටගත් බැරි. හේතුයෙන් හටගත් බැරි ඒක අනිත්‍ය ලක්ෂණයට පත් වෙනවා. හේතු නිරෝධ වෙනකොට ඵල නිරෝධ වෙනවා. ඊළඟට මරණ ධම්මතෝ. නැරෙ මරණ ධම්මතෝ කියන්නේ දිවි දෙසබා. මේ ලක්ෂණ 10 අනිත්‍ය ලක්ෂණයේ හැටියට හඳුන්වනවා. අනිත්‍යතෝ, කලවකතෝ, චලතෝ, අභංගතෝ, අද්වෝතෝ, විපරිණාම ගම්මතෝ, අසාරකතෝ, විභවතෝ, සංකතතෝ, මාන ගම්මතෝ. ඊළඟට අනත්ත ලක්ෂණ 5 තෝරා ගත්තාම දුක්ඛ ලක්ෂණ 25 පහකින් තේරුම් ගන්න පුළුවන්. පරතෝ කියන පදයක් එච්චතෝ, දුක්ඛතෝ, ශුන්‍යතෝ, අනත්තතෝ කියන පද අතර මේ පද පහ අනත්ත ලක්ෂණයේ වශයෙන් ගැලෙනවා. පරතෝ කියන අවතතෝ අවිදෙනි අවතතාය අවිදෙයතාය පරතෝ. ඒ කියන්නේ කිසි කෙනෙකුගේ වසංගයේ පරතෙන්නේ නැහැ. කිසි කෙනෙකුට යටත් වෙන්නේ නැහැ. කිසි කෙනෙකුගේ කැමැත්ත අනුව පවතින්නේ නැහැ. නිසා පරතෝ. එච්චතෝ කියන්නේ නිත්‍ය සුඛ සුභාදීනි නිත්‍යතාවය එක්කෝ. නිත්‍ය සුභ සුඛ ආදී සාර ස්වභාවයක් නැති නිසා නිට්ටයි. එච්ච කියන්නේ අනත්තයි. සුච්චතෝ එච්චතාවය සුච්චතෝ. අපකංගේ ඒකාන්තයේ දුක්ඛාන්තයේ කියන්නේ ඒ කියන්නේ යම් කිසි දෙයක් ඉස්නක් අනිත්‍ය නිත්‍ය සුභ සුඛ ආත්ම ස්වභාවයෙන් තිස්නේ ඒක තමයි සුච්ච කියලා කියන්නේ. ඒක අනත්ත ලක්ෂණය. ශුන්‍යතෝ කියන්නේ සාමි නිවාසී කාර්ක වේදක අදිස්ථායක ගිරේතෝ ශුන්‍යතෝ. ඒකනේ ස්වාමීක් නැහැ. වාසය කරන්නේ නැහැ. සාමි නිවාසී වේදක නිදින්නේ නැහැ. කාර්ක කරන්නේ නැහැ. අදිස්ථායක විධාන කරන්නේ නැහැ. ඉතිමෙද නැහැ. කිසි කෙනෙකුට අයිතියක් නැහැ. ඒකයි සාමි නිවාසී කාර්ක වේදක අදිස්ථායක ගිරේතෝ. ඒ කිසිම බලපෑමක් නැහැ. ඒකයි ශුන්‍යතෝ කියන්නේ. අනත්තකෝටි සයන්ත අස්සාමි අස්සානිකාදිතාය අනත්තකෝ. තමාම තමාට නැ. තමාම තමාට කැමති දෙයක් පවතින්නේ නැ. එනිසා අනත්තය. මේ ලක්ෂණ පහ අනත්තය. පරේ දිත්තා තුච්ඡා සංඤ්ඤ අනත්තය. ඉතිරිපද සියල්ලම දුක්ඛ ලක්ෂණ. දුක්ඛ ලක්ෂණය වැඩිම පදයක කියලා තියෙනවා. දුක්ඛා රෝගා ගණ්ඩා සල්ලා අගා ආබාධා. ඊළඟට ඉති උපද්දවා භය උපස්සග්ගා අතාන අනේන අතරන ආදීනව අගමුලම වදක සාතව මානාවිතා ජාති ධම්මා ජරා ධම්මා ව්‍යාධි ධම්මා ශෝක ධම්මා පරිදේව ධම්මා උපායාස ධම්මා සංකලේශ ධම්මා මේ පද 25ම දුක්ඛ ලක්ෂණය. දුක්ඛතෝ භෝගතෝ ගණ්ණතෝ සල්ලකෝ මේ පදෝනේ තේරුම අටපකාර සඳහන් වන්නේ උපාද පංචස්කන්ධ දුක්ඛාදී දුක්ඛාති උද්‍යාපේ ප්‍රතිපීලේ කාය දුක්ඛ වර්ගකාය දුක්ඛතෝ. ඒ කියන්නේ උදය වය දෙකින් විතර විතර දෙන්න බැරිද දුක්ඛතම වස්තුවක් වන බැවින් පංචස්කන්ධ දුකයි දුක්ඛලක්. භෝගතෝ පස්කේ යාපනීයතාය භෝග මූලකාය පංචස්කන්ධ රෝග. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් යැපෙන්නේ කියලා. යැපෙන්නේ හේතුන් අනුවයි. භෝග රෝගයන්ට මුල නිසා භෝගතෝ. ගන්නතෝ. ගන්නතෝ. දුක්ඛතා සූල යෝගිතාය ඉලේකාපුච පග්ගරණකාය උපාද ජරා භංගේහි බුද්ධමාතක විපාක පරිපක්කතායේ පරිධිනකායේ ගන්න. ඒ කියන්නේ දුක්ඛතාවුන යෝගිතාය. විතර නිරතුරුවම උලක් ඇමුනා කෙනෙම වේදනා කරනවා. ඉනේකාසික පග්ගර නැතාවේ සරණ ගලන්නා කෙනෙක් කෙලස් ජගේක. ඒ වගේම අත ගැනීම, පැවතීම, ඉන්දියල කියන අවස්ථා තුනේ අර තුවාගේ දෙවියා යදී අටගෙන සැතවල උපුරන්නවා වගේ මේ පංචස්කන්ධය පීඩාවට පත් වෙන දෙයක් ගැනීම ගන්නට. සල්ලකෝ ඊළා ජනකතාය අන්තෝ සුදනතාය නිහරතාය දුන්නිහරතාය කල්ල. ඒ කියන්නේ විතරම පෙළෙනවා. ඊළා ජනකතාය යම් කිසි කෙනෙකුගේ උලක් අනුනා නම් කපෝටාරි තැනකට විතර පෙළෙනවා. ඇතුළත වේදනා කරනවා. ඒක ඇදලා ගන්න බැරි වෙනවා. ඒ නිසා එකට සම්ල කියන ඒ වාගේ පංචස්කන්ධ. අගතෝ, අගේ හේතුකාය අගතෝ. මේ පාප ධර්මයන් දෙක හේතුවක්. අපාගාමී පාප ධර්මයන් දෙක හේතුවක් වෙන දැනෙත් පංචස්කන්ධයේ අග. ආබාධතෝ. අසේනිකා ජලකතාය, ආබාධ පදක්ඛානකාය ආබාධතෝ. තමාට තමාවත් නැහැ. හැම වෙලාවෙම නෙදේ. හැම වෙලාවම රෝග ආබාධ වලින් දෙලෙනවා කන්දාකට. මේක ආබාධ. ඊළඟට ඊටිතෝ අනේක විෂණාවරණතාවේ ඊටිතෝ. මේ පරිත්‍යාගන්නේ මේ විෂණයන් ගෙන දෙනවා. මේ විෂණයන් පාත්‍ර වේවා. රෝග රෝග විෂණ භෝග විෂණ ඊටි විෂණ ඥාති විෂණ මේ ආදි මේ විපක්කෝට පාත්‍ර වේවා. විෂණ ඒකද ජීවිතේ. සත්වතෝ කියන්නේ අභිධානන්‍ය ඉපුණානම් අනත්තානම් ආවා නැතෝ. සබ්බෝපද්ද වත්තායේ උපද්දව. ඒ කියන්නේ කවදාකවත් හිතුවේ නැති, හිතුවේ නැති, සීනිකින්වත් හිතුවේ නැති මහා විපත් වලට මූණ පාන වෙනවා. මහා විපත් වලට මූණ පාන නොයෙ උපද්දරයන්ට භාජන වෙනවා. ඒස උපද්දව. වයතෝ. සබ්බයානම් ආකරතායේ. කොසම සංඛාතත් අතිපක්කතාවේ බය. ඒ කියන්නේ සියලුම භවයන්ට ආකරයක්. භය සංසිඳීම සංඛ්‍යාත නිර්වාණයක ප්‍රතිපක්ෂයක්. නිසා පංචස්කන්ධේ භය. උපස්සග්ගතෝ. උපස්සග්ගතෝ. අනිත්‍යයි අනත්‍යයි අනුභවතාය දෝෂෝ උපස්සග්ගතාය උපද්දවමිය අනිදි භාසනාරහතායිත උපද්ද. ඒ කියන්නේ නේක ආනක උපද්ද්‍රවයන්ගෙන් තමා පසුපස නුගැලගෙන යනවා. ඒ වගේම භූතාවිෂ්ඨ වූ කෙනෙකු වගේ භූතාවිෂ්ඨ වූ කෙනෙකු බලානින්ද බෑ ඔහු ස්වාමීන් ඉවත් කරින් කියන්නේ ඇත්තටම. ඒ වගේ භූතාවිෂ්ඨ වූ කෙනෙකු වගේ උපද්ද්‍රයකට පාත් වෙන්න බැරි උපස්සම්. ඊළඟට අතාන. අතාන කියලා කියන්නේ අතා එනතෝ අලබ්බනේ කියනවා අතාන. ඒ කියන්නේ කිසියෙම කවුරක්වත් නැහැ. සීමා වරණක් නැහැ. සමාම සමාවිදින්න ඕනේ. කිසිම රැකවරණක් නැහැ. නිසා අතාරණය. අලෙන්නතු අල්ලියතු අනාරාතාය අල්ලීනන් අංකිත ලේනකච්ච ආකාරිතාය අල අලෙන්නතු. ඒ කියන්නේ සැදෙන්න තැනක් නැහැ. මෝහ වෙන්න තැනක් නැහැ. දේ වෙන්න තැනක් නැහැ. නිසා පංචස්කන්ධයේ අලෙන්න. අතරණතු නිස්සිතානම් භාසාර කර්තා භාවතෝ අතරණතු. එතන කවුරුහරි පිහිටක් හොයාගන්නවා නම් පංචස්කන්ධයෙන් කවදාකවත් පිහිටක් ලැබෙන්නේ නැහැ, කරණක් ලැබෙන්නේ නැහැ පංචස්කන්ධයෙන්. ඒ නිසා අසරණද. ආදීනවතෝ. ආදීනවතෝ කවක් දුක්ඛතාය, දුක්ඛසච ආදීනවතාය ආදීනවතෝ. අපිට ආදීනං වාදි ගස්සක පවත්ත තේති ආදීනවෝ කපන මනුස්සස්සේ දැන් අදිවචනයි. කන්දාකිත කපනාලේවාදී ආදීන සලිතකාරය ආදීනවෝ. ඒ කියන්නේ මේ පැවැත්ම දුක. ජීවත් වීම දුක. ඒ දුකක් වූ පැවැත්ම ඇති දැනීම එක ආදීනකයක්. දෝෂයක්. තවත් ප්‍රමිතින් කියනවා නම් ආදීනං ගච්ඡති වාති ගච්ඡති පවත්තේ ආදීනෝ. සිංහන්නට තමයි. සිංහන්නට තමයි ආදීනව. සිංහන්න නිතරම බැගෑ අපක් පිළිගන්නවා. ඉත නමාවම තේ බොහොම කබලක් කිය ආදීනෙන් ඉල්ලක නැගිටින් ඉල්ලනවා ඉලා ගන්න ඉල්ලනවා ඇහැපිනවන් ඉල්ලනවා කලපිනවන් ඉල්ලනවා සම වෙලාවම ඉල්ලනවා ඉතින් ගණයක් නෑ යා යා කැටය සබාල ඒ වගේ බගයක් සුණාවයක් ඇති දැනි ආදීන ඊළඟට අගමූල අගමූලක ඒ කියන්නේ සතර අපායට සතර අපායට යා ජරා ව්‍යාධි මරණ ආදීන්ට අනුගල ගිහිවෙන අපායට ආවන්ට අනේක විදි උපද්දරයන්ට පාත්‍ර වෙන දැනි අගමූල අගමූල එකක් දුක් සත්‍ය ලබතෝ ඊතමක සපක්තෝවිය විශ්වාස ධාමිතාවේ වදකෝ ඒ කියන්නේ සමායක සතුටු මූල දක්වන හිත ඇතුලේ ඉන්දර තියාගෙන විපක්ති කරන මේ කපිල මිත්‍ර ප්‍රතිමූකෝ සත් මේ මිත්‍ර ප්‍රතිමූකා මිත්‍රේ කවා ඔය විනාමය හරි කියන ගත ආදාන ඔය විනාම විනාශ කරමු ඒ වාගේ මේ පංචස්කන්ධයේ මිත්‍ර මුක සබ්දේකා සමාන බැරිම වගේ. ඊළඟට සාසවතු කාමාසව ආසව, ත්‍ිට්ඨාසව අවිජ්ජාසව කියන මේ ආශ්‍රයයන්ට බොදුවා. නිසා සාසවතු. මාරාමිතතු මත්තුමාර කිලේශ මාරාම කාමස භූතකාර මාරාමිතතු. මත්තුමාර කියන මරණයට ක්ලේශ මාරයට බොදුවා. නිසා මාරාමිතතු. යාත්‍රාමතු යරාගමතු යාත්‍රාමතු ගදීන ස්වභාවක ඇති දැනි මරණ ව්‍යාධියේ ස්වභාවක ඇති දැනි එවාගේම ජරාව ස්වභාවකට ඇති බැරි ජාතිජරා ්‍යාදි ස්වභාව ඇති කරන. ඉළඟට සෝමදම්මතු ශෝක හේතුකාය සෝමදම්ම නිරතුරුවම ශෝකවීමේ හේතු කියන්නේ පංචස්කන්ධය ඇතිලෙස ඉහල නිමි නිසා ශෝකයට හේතුවක් පංචස්කන්ධ. පරිදේවදම්මතු හැදීමට හේතුවක් පංචස්කන්ධ. උපායාස හේතුකෝ උපායාස ධම්මතු. උපායාස කියන්නේ දැඩි ආයාසය. කල තුල ගින්දක් හටගෙන ජීවිත හානි කරන ධර්මතම දුක් වෙන තැන හේතුවක් පංචස්කන්ධ. උපායාසේ සංජීවේ ධම්මතෝති කන්නාදීක දෙත්‍යික සංජීවේ සාධන විෂය දෙත්‍යතාවේ සංජීවේ ධම්මතු. ඒ කියන්නේ කෘෂ්ණා සංජීවේ දෘෂ්ටි සංජීවේ දුක්ඛත් සංජීවේ කියන්නේ මේ ත්‍රිවිධ සංජීවේ ධර්මයන්ට විශේෂඥානයක් ගෝචරඥානයක් භූමියක් වෙනවා පංචස්කන්ධ. මෙන්න මේ කියන කාරණ 25 දුක්ඛ ලක්ෂණය හැටියට මෙනි කරනවා. ඉතින් මේවා එකක් එකක් ගානේ යෝගාවචරයට මෙනි කරන්නේ කරගනම් යන්නේ නැහැ. සැබවින්ම අර චිත්ත සමාධියක් උපදවාගෙන ප්‍රධාන වශයෙන් ඕදාකපගෙන චතුර්ථ ධ්‍යාන සමයදෙන ඉන්නේ. ඉන්නත් ආලෝකයෙන් බලබල මේ අනිත් ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනත් ලක්ෂණය ශීඝ්‍ර ශීඝ්‍ර මෙනි කරන්න සමර්ථ වෙනවා. එතකොට මෙන්න මේ මෙනෙහි කිරීම තුළින් මේ යෝගාවචරයාගේ සංකාමයේහි අර භංගානුපස්සනා ඥානය, එවාගේ භාගුපස්සන ඥානය, නිත්‍ය ආදීන ඥානය, නිත්‍යදා ඥානය, මුංචිතුකාමිතා ඥානය, ප්‍රතිසංකාමපස්සනා ඥානය මේ ඥාන පරම්පරාව පහළ වෙනවා. පාරිලා පහළලා ගිහිල්ලා අන්තිමට සංකාරුකේකා ඥානෙට වැඩෙනවා. මේ සංකාරුකේකා ඥානෙට වැඩෙනකොට යෝගාවචරයාගේ සිටි ඇති වෙන ශාන්තිය මෙතකයි කියලා ප්‍රමාණ කරගෙන ඉන්නේ. ඒ නාම තමලද අර යම් කිසි ධ්‍යානයකට සමාන චිත්ත ඒකාග්‍රතාවක් ඇති වෙනවා. එතේලා මෙහා පැත්තේ දුක්ඛ සත්‍යය, එහා පැත්තේ නිරෝධ සත්‍යය. මේ දෙක සංසන්දනය කරන්න ගන්න. ඒ කියන්නේ පංචස්කන්ධයේ දුක්ඛ සත්‍යය, පංචස්කන්ධයේ ජීවිතෝන්‍යය, තරුණාව නිර්වාණයේ නිරෝධ සත්‍යය. මේ දෙක අර කුලණයේ කරමින් ඒ සංකාරකේක ඥානයේ ඊතල යෝගාවචරයාගේ හිතේ ඇත්තාවේ ඥානයට කියනවා උත්සාහගාමී විපස්සනා. සැබවින්ම ඒ යෝගාවචරයාගේ මේ අවස්ථාවේදී ආ ඉන්ද්‍රිය ධර්ම පහ, කල ධර්ම පහ, බුද්ධංග අට, මග්ගංග අට, සත්‍තිමත් බව පැමිණ තිබුණා නම් යම් විශේෂියවකදී වාඩි වෙලා හරි හිතගෙන හරි සැකපියගෙන හරි එහෙම නැත්නම් සක්මනේදී හරි කවර ඉරියව්වකදී මේ ඉන්ද්‍රියාදී ධර්මයන්ගේ සත්‍තිමත් බව පැමිණි අවස්ථාවකදී උත්තරගාමී විපස්සනාවෙන් නැගී කියනතරම මනෝග්‍රහවර්ජන සිතක් පහළයි පරිකාරක උපචාර අනුලෝම ගෝත්‍ර භූතියේ මේ කාමාවචර යම හතරක් පහළ වෙන්න පුළුවන්. ඒ පරිකාරම උපචාර අනුලෝම ගෝත්‍ර භූතියේ හතරෙන් සමාගී සිතේ ගෞල වශයෙන් තිබුණේ සද්ධා ඉන්ද්‍රිය නැයි අර සයිස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණය දැකදක ඒ සිත් තුනේ විදර්ශනා කෙරෙන ගෝත්‍ර භූතය පරිකාරම උපචාර අනුලෝම සමාගී සිතේ සමාගී ඉන්ද්‍රිය වැඩි වෙ තිබුණා නම් දුක්ඛ ලක්ෂණ වශයෙන් ඒ සිත් තුනේ විදර්ශනා කෙරෙන සමාගී සිතේ ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි වෙ දියුණුව තිබුණා නම් අනත් ලක්ෂණය විදර්ශනා කෙරෙන. එතකොට මේ පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනේ යම් කිසි අරමුණක් ගැනීමවා. ඒ නිසා මේ අවස්ථාවේදී තමයි විමුක්ත මුඛ විමුක්තයේ මුලින් ඇතුළේ දොරටුව. විමුක්ත දොරටුව කියන එකයි මේ සිත් තුනේ කියන්නේ. ඒ සත්‍යානුලෝමික ඥානයේ අඳුන්වනවා. ඊළඟට ගෝත්‍ර භෝසිතින් සමාධියේ සංසාරයේ කවදාකවා සීමිතින්වත් නිදුවා වූ නිර්වාණ ධාතුව ආවදින වශයෙන් දකිනවා. ඊළඟට සස්නේ සිටේදී අර සමාගයේ සංකාමයේ නීතිස්තරක ගාපාපාල නොවු අර නිරෝධ සත්‍ය අරමුණු කරගෙන දුක්ඛේ සමුදය මාර්ගයේ කෘත්‍ය වශයෙන් අධිසමනය කරමි. ඒ නිරෝධ සත්‍ය අරමුණු කරගෙන සෝවාන් මාර්ග චිත්තේ පහළ වෙනවා. ඒ මාර්ග චිත්තේ ධනතුරුව පර සිත් දෙකක් පහළ වෙනවා. ඒ චිත්ත වීතිය සම්පූර්ණ වෙනවා. ඉන් අනතුරුව හිත භාංග ප්‍රතිතවි භවංගේ නැගිට සමාගත මාර්ගය ඵලය නිර්වාණය ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යවේක්ෂා කරනවා. එක සිතකින් නෙමෙයි චිත්ත වීති ප්‍රේණියකින් මාර්ගය බලන චිත්ත වීති ප්‍රේණියකින් ඵලය චිත්ත වීති ප්‍රේණියකින් නිර්වාණය. ඒ වගේම සමාගත සමාධියේ ප්‍රවීණ වූ ක්ලේශ ධර්ම ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඉතිරි ක්ලේශ ධර්ම සමාවේද ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඊළඟට සමාධියේ සිටේ තව සත්‍ය තිබුණාද ඒ ආසනයේදීන නැවත උද්‍යාමයේ ඥානයේ පටන් විපස්සනා ඥාන වඩාගෙන වඩාගෙන ගිහිල්ලා දෙවෙනි අර්පණාවේවත් දෙවෙනි මාර්ග කිත්තනියේ සමුද්ද කරගන්නවා. ඒකදී තරවගේ පරිකාරම උපචාරාංගෝමුගෝ ගෝත්‍රභෝ වෙනුවට භෝදානික නිසිත පහළ වෙන්නේ ඊළඟට සකදාගාම මාර්ග කිත්තේ ඵලසිත් දෙක නැවතත් ගාත්මියේ සා චිත්ත වීති. අයමත් තේනියක දර්ශනා කරගෙන ගියාම තේලියට නැවත අනාගාම මාර්ග චිත්ත වීති. ඔය කියන අවස්ථා තුන සමුද්ද කරගත යෝගාවචරයන් වහන්සේට ඊළඟට හතරවෙනි අර්පණාව සමුද්ද කරගන්න වාසනාව තිබුණා නම් ඒ අවස්ථාවට සමත් වෙනවා. ඉතින් මේ ජීවි සතර මාර්ග ඥානයේ අර ධිරෝධ සත්‍ය ප්‍රත්‍යක්ෂ කරමින් අරමුණු කරමින් සමුදේ මේ දුක්ඛේ සමුදේ මාර්ගයේ කියන තුන ඒ කෘත්‍යාව සමය වශයෙන් ආબોධ කර ගැනීම චතුරාර්ය සත්‍ය සතර වර්ගට ආબોධ කර ගැනීමේදී ඒ මාර්ග අවස්ථාවේදී ප්‍රහාණය වෙන ක්ලේශයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ වීමෙන් අර ගාථාවේ සඳහන් වූ පරිද්දෙන් හේස මග්ගෝ විසුද්ධිය අධ්‍යවදාන පරිද්දෙන් විසුද්ධි සංඛාතෝ ලෝකෝත්තර අමාම අනිවන සාක්ෂාත් කර ගැනීමට මාර්ගය දෙත. එතකොට එදා මේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා 500 බැගින් සමෙනි කොටක් තුනට මේ ගාථා තුනෙන් දෙසූ දාමි. උන්වහන්සේලාට වැඩි වේලාවක් ගත වුණේ නැහැ. මේ කියන්නේ ඉනිවැදීන් විපස්සනා ඥානයෙන් මම මුදුන්පත් වෙලා එකම ආසනයේදී කාමසුළු මොහොතකදී ඒ සෝවාන් සකදාගාමී අනාගාමී අරියත් මාර්ගඵලානුක්‍රමයෙන් කර්ම විසුද්ධිය වූ ලෝකෝත්තර අමා මහ නිවන සාක්ෂාත් වුණා. ඉතින් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පරමාර්ථය මේකයි. එතකොට අපේ ධන් දෙන්නේ, සිය සමාදන් වෙන්නේ, ධන අහන්නේ, ධන දේශාන්නේ, භාවනා වඩන්නේ, ආගමික වතාවක් වෙන යෙදෙන්නේ, දස පුණ්‍යත්‍ය වඩන්නේ, දස කුසල කර්මපත වඩන්නේ, ඒ වගේම දස පාරමී පුරන්නේ, බඹ වේරණ වඩන්නේ, සිව් සංගතාවත පුරන්නේ, කරණීය ධර්ම වඩන්නේ, මංගල ධර්ම වඩන්නේ, බෝධිපාක්ෂියන් වඩන්නේ මෙන්න මේ පරමාර්ථ නිසායි. අපි දන්නවා කිස්සතරදී අප්‍රමාණ ජාතවල දෙවලෝ උපන්න, බමලෝ උපන්න, පාපේ ජාතවා ගියා සුද්ධාවාසයේ පමණයි නැංගි සුද්ධාවාසයේ දිවසේ දැකලා ඇති. නමුත් මේ හැමදෙනා හැම වාරයකට වඩා අපි රැදීන් ගත කලේ සතර ආපායේ ගෝපුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට තුන් කාලයේ දක්වා නුවණින් දැන මේවා දේශනා කොට ඇති ගමෙන් අපි පිළිගන්නවා. ඊළඟට අපි විශ්වාස කරනවා අපේ මේ ලබාගත් දුතුන් මිනිසත් බවින් සීල සමාධි ප්‍රඥා සීරසෙන් ප්‍රතිපත්ති සම්පූර්ණ කරගෙන අපේ පාරමී සම්පූර්ණ වෙයි තිබුණා නම් මේ ජීවිතයේදීම ඒ ලෝකුණා බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා මාර්ගයට අනුරූපව භාවනා වඩලා මාර්ගඵල ප්‍රතිලාභයෙන් අමා මහ නිවන් සාක්ෂාත් කරගන්නට ප්‍රාර්ථනා කියනවා කියනවා. යම් කෙනෙක් මේ ජීවිතයේ මාර්ගඵල නිවන් නොලැබුණා නම් අප ගන්න උත්සාහය නිෂ්ඵල වන්නේ නැහැ. ඊළඟ භවයේදී හෝ ඊළඟ බුදු සසුනේදී හෝ අප ප්‍රාර්ථනා කළ අභිගම ඥානයේ සුදුසු පාරමී කිරෙච්ච ඥාතියකදී අපට මේ ආර්ය සත්‍ය අවබෝධයෙන් ඒ සතර මඟ කලකිරීමෙන් ලැබෙන සාන්ත සදාකාලික අමා මහ නිවන සාක්ෂාත් කරගන්න හේතු වෙනවා. දීසායදානෝතුරා බුදුරජාණන් වහන්සේ 1500 සම්දේශක මේ ගාථාවෙන් දේශු ගාමී උදාහසේලා ඒ මහා කර්මයේ කොට අමා මහ නිවන සාදා ගත්තා. ඒ සංඝරත්නයන් වහන්සේ 45 අවුරුද්දක් මුළුල්ලේදී දේශී ගාම දෙලින් ශ්‍රීවිසි අසංකේය 60 50 ලක්ෂයක් දෙන ඒ ආර්ය සත්‍ය අතර ආબોධ කරගෙන අජරාම අමා මහ නිවන් දැකියා. උන්වහන්සේ අවුරුදු 45 අනාගතයේ බලා සුදු බුදුරජාණන් වහන්සේ දෙන ජනදාය ස්පර්ශ කරගෙන මා නිර්වාණ වේදනේ ශ්‍රීමක පත්මයේ අස්තංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් ස්වාපෝදාසං ධර්මස්කන්ධේ දේශනා කළා. හිංවන් වැඩේ ඉඳගෙන අනුගමහින්යන් වහන්සේ අමතා වදාලා යෝකෝ ආනන්දමය ධම්මෝත විනයෝක දේශකෝ කඤ්ඤත්තෝ සෝකෝ ගමත්‍යේ සත්තා. ආනන්දයේ මේ මා පිරිනිවන් පාන එක ගතයි මා විසින් යම් ධර්මයක් යම් විනයක් විසල ලදනම් ඒ ස්වාපෝදාසං ධර්මස්කන්ධේ මගේ ඇරෑමේ දෙපාට ශාස්ත්‍රීය කුට්ටිය සිද්ධ කරනවා. නිසා සර්වඥයන් වහන්සේලා 84,000ක් ගැනීමවා සමානයි කියලා මේ සද්ධර්මයේ බුද්ධ ශාසනය වෙනුවෙන් කවරක් වදාලා. උදාහරණයේ 10,000ක් ලෝක ධාතු, කෙලලක්යක් සක්කල, අනන්ත සක්කල, ලැබෙනමින් තිබුණු මිනිපානක් හේ ගියාපී ආවිෂාවේ කෙලවර පිළිගෙන එවගේම රහතන් වහන්සේලා පිළිදුණ සසුආර්යයන් වහන්සේලා ස්වර්ගගත වුණා. සසු ප්‍රතිජන ජනතාව සෝතියේ කර්මාරෝපෝ කල්ලෝ සතත් වුණා. වැඩිහිටි විහාරස්ථානද, ගියන් කොටුණු මාලිගා රාජධානිද සියල්ල නෂ්ටව සේසුණා. මේ වාගේ අද කාලයේ අපේ ඇහැට පේන්නේ තියෙන දිනවදකාරක මහා ප්‍රතිමේ මහා නියම කරවත මහා සාගරයේ විශාල වස්තු එවමින් ගේවදොරව විදකයන් යාන වාහනෙන් පෙරදුම් ඉලමුදල්ලාගේ බාහෝත වස්තු මේ මිනිස්සේ දිව්‍යවත් ධර්ම ඉරසා ඉරසන් සතුන් ආදී කොට ඇද සියලුම සත්තා ප්‍රජා එවමින් පෑදෙන් දීමෙන් ඇදීමෙන් පැහැදීමෙන් දෙතෙන් දෙතෙන් බතෙන් දෙතෙන් ආශ්‍රාතෙන් පස්සාතෙන් පරිහරණය කර අපේ ආත්මවාද සියයි ඒ සතර දුක් සමනය කළා වූ කෙලෙස් කිනි නිවාගෙන පරම සංසලසලාවෙන් ඉඳගත්ා වූ සියන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමපගේ අපේ ගමස්කාරයේ වේවා අපට ජීවිතේ තුරා කරන දාන සීල භාවනාදී සියන කුසල පාදමේ බාග පැමිණේවා පසු අරිදුම ඥානයන් දේ සතිවාරි සත්‍ය ධර්මයේ සුවසේම ආභෝධ වේවා ප්‍රාර්ථනා කරනවා ගනි ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලානි සංස බලයෙන් සමත දෙලොව ජයගෙන පැතුව බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. අද ධර්මානුශාසනා පැවැත් වූ දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ